බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා හොමිස්තුත බුද්ධ Homage to the Dhamma, homage to the Sangha, homage to the people here. Sadhu, sadhu, sadhu. Sangha Pinnatudi, Namaskare, Dhyanam Panjasire, Samadham Anata. Namotase, Bhagavatu, Arahato, Samma, Sambuddhase. Namotase, Bhagavatu, Arahato, Samma, Sambuddhase. Namotase, Bhagavatu, Arahato, Samma, Sambuddhase. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි තတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි තတိယံติ ධම්මං සරණං ගච්ඡාමි චතියන්ති සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා දේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා දේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ආචාර්ය ආනන්ද සිනහරත්න මහත්මයා මාසිකව සිදු කෙරෙන දානමය පින්කමයි අද දිනත් මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ ලයිනෙනෝනා මහත්මියත් පින්කමට සම්බන්ධ කරවාගෙන අද මේ හිමිදිරි පාන්දර මහා සංඝරත්නය වෙනුවෙන් ඉමා ශ්‍රද්ධාවෙන් සිදු කරන පින්කම මේට අවසර තුනකට පමණ කලින් මිය ගිය තමන්ගේ දයාබර ස්වාමී දියණිය ආචාර්ය දේහිනි සෙනවිරත්න මහත්මිය වෙනුවෙන් අඛණ්ඩව මේ පින්කම ආනන්ද මහත්මයා විසින් සිදු කරගෙන ලබනවා. ඉතින් අද සෝදානම් කරගෙන ආපු මේ දානෙහි මුල් කොටස අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අරහං ආදී නික්ලේශී සම්බුදු ගුණයට පූජෝපහාරයක් වශයෙන් පූජා කරමෝ පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵලය පුණ්‍ය ඵලය දෙහිනේ නෝර ප්‍රදාන මියගිය සියලු ඥාතීන්ට සසර ගමනෙහි සුවපත් භාවය සඳහා උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු වේවා කියන පැතුමෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ. විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකදිදෝ. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බඨානි සුපතිට්ඨිතං. ශාරීරික ධාතු මහාබෝධිං බුද්ධරූපං සකලං සදා. කලසාරප්පදින්තේන දීපේන තමදං සිනා. තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. ගන්තේ සම්භාරයුන්තේන ධූපේනාහං සුගන්ධිනා. පූජයේ පූජනීයං තං පූජා භාජන මුන්තමං. වන්නගන්ධ ගුණෝපේ සංගීතං කුසුම සන්තතින්. පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ. පූජේමි බුද්ධං කුසුමේන නීල පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං. පුම්පන් මිලායාති යථාහිතං මේ කායෝ තථායාති විනාශ භාවන්. අධිවාසේතු නෝ අන්තේ පානීයං උපනාමිතං. අනුකම්පං උපාදාය පටිගන්හාතු මුන්තම. අදිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං. අනුකම්පං උපාදාය පටිගන්හාතු මුන්තම. අධිවාචේතු නෝ භන්තේ සබ්බං සංඝාය පූජිතං. අනුකම්පං උපාදාය පටිගන්හාතු මුන්තම. කායේන වාචා චින්තේන පමාදේන මයා කතං. අච්චයං කමමේ භන්තේ භූරේ පඤ්ඤ තථාගත. ගෞරවනීය මහා සංඝරත්න අතරයි සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, ඉතින් හැම මාසෙකම බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ආනන්ද මහත්මයා විසින් සිදු කරන ලබන පින්කමයි අද දිනත් මේ සිදු කරන ලබන්නේ. ඉතින් ගත වුණු කාලය පුරාම ඔබතුමාගේ දෑතින් සිදු කළා වූ පින්කම් මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න. මේ සම්බුද්ධ ශාසනය විශේෂයි අප්‍රමාණ පින්දාම් සිදු කරගත්තා. බොහොම මහන්සියෙන් ධර්මික උපයාගන වස්තුව නිර්ලෝභීව මේ සම්බුද්ධ ශාසනයේ කිරස්සිතිය සඳහා විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාගේ සුඛ විහරණය සඳහා ඔබතුමා විසින් පරිත්‍යාග කරනු ලැබුවා. ඉතින් ඒ සියලුම පින්කම් ඔබතුමාගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම ලයවෙන්නෝනා මහත්මිය ධර්ම ශ්‍රවණය කරමින් දාන ආදී පින්දහම් කරමින් යෞතුම් පින්කම් වලට සහයෝගය දක්වනවා. ඉතින් ඒ සිදු කරගෙන යන පින්කම් මාලාවේ අද දිනත් ඔබේ දෑතින් සෝදානක් කරාව මේ දානය බුදුජනන් වහන්සේගේ කාලයේ පටන් වැඩ සිටිය මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කළ සරුවත් මොගලන් ආදී එනික්ලේසී මහරහතන් වහන්සේලා තුන පැවිදියා වූ සුපටිපන්නත ආදී ඒ උතුම් සංඝගුරු සිහිපත් කරමින් උන්වහන්සේලා මේ සම්බුදු දහම මතු කරගොරට දායාද කරන්නට වසර 2500ක් කරපු ඒ අප්‍රමාණ කැපවීම පරිශ්‍රමයේ වෙනුවෙන් ඔබේ දෑතින් සෝදානම් කරපු මේ දාණය පූජා කරමෝ පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය දෙහිණි නොනැතුළු ඔබ නමින් මියගිය යම් තාක් ඥාති වෙත්නම් ඒ සියලු ඥාතී හෝ මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටින වාක්‍යය කියලා දානය සංඝ සතු කොට පූජා කරමු. ඉමං බික්ඛං බික්ඛෝ සංඝස්ස දේම කාලකථානං අම්මාකං ඥාතේනං පුඤ්ඤත්තාය සංගතාය නිබ්බානත්තාය ඉමං දෙක්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡතං පත්ථිතන්තුයං කිප්පමේව සමිජ්ජතු සම්වේ පුරෙන්තු චිත්ත සංකප්පා ඡන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිර්වාණ සම්පත්ති ඉමේනාතේ සමිජ්ජතු. හොඳයි, තමන්ගේ දෑතින් ස්වාමීන් වහන්සේලා උදෙසාත් බුදුරජාණන් වහන්සේ උදෙසාත් උතුම් දානය පූජා කරපු අවස්ථාව. ඉතින් ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීමෙන් උන්වහන්සේලාට වන්දනාමාන සිත කිරීමෙන් දානාදී පූජා කිරීමෙන් අප ලබන ලොකුම ප්‍රතිලාභය තමයි සද්ධර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙකුගේ හිතට දුකක් එනවා නම් ඒ දුක එන්නේ අනුවන තැනැත්තා වෙතයි, නුවන මද තැනැත්තා වෙතයි. බුද්ධිමත් නුවණැති කෙනාට දුකක් එන්නේ නැහැ කියන කාරණය බුදුහාඳුරෝ ඉතාම පැහැදිලිව දේශනා කළා. අපේ සිත ප්‍රඥාවෙන් ඉහළම මට්ටමෙන් තියාගන්න පුළුවන් නම් ඒ අවස්ථාවේදී අපට දුක නිදහස් වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි බන්දුල මල්ලිකාව දිනක් ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරමින් හිටියා තමන්ගේ නිවසේහි. ඒ දානය පූජා කරන අවස්ථාවේදී එක්තරා සේවිකාවක් අතින් වාදනයක් බිඳලා පොඩු වුණා බිම වැටිලා. මේ අවස්ථාවේදී සර්වඥාරෝ සදහන් කරනවා මල්ලිකාව කැඩෙන භාණ්ඩ මෙහෙම තමයි කැඩෙනවා, ඒ නිසා දුක් වෙන්න එපා කියලා. ඒ අවස්ථාවේදී බන්දුල මල්ලිකාව කියනවා ස්වාමීනි මම මේ වගේ වාදනයක් වෙනුවෙන් කම්පා වෙන කෙනෙක් නෙවෙයි කියලා එතුමියගේ ඉනේ තිබිච්ච ලියුමක් අරගෙන ස්වාමීන් වහන්සේට පෙන්නවා. මොකක්ද ඒ ලියුම? ඊට ස්වල්ප මොහොතකට කලින් එතුමියට පණිවිඩයක් ලැබුණා. යුද්ධයට ගිහිලා හිටියේ ඇගේ සාමුරුසයා බන්දුල සේනාධිපතියත් ඇයට හිටිය සියලුම පුතුන් ටික සියලුම දෙනාත් යුද්ධයේදී මිය ගියා කියන කාරණය. එතරම් මහා දුකක් ඇති වෙච්ච අවස්ථාවේදීත් ඒක යටපත් කරගත්තේ හේතුගේ නිදහස්ුණිය ප්‍රඥාවෙන්. ඉතින් එතුමිය සඳහන් කරන සාමීනි මේ වගේ දුකක් එළඹිච්ච අවස්ථාවක් මං ඉන්නේ. ඒ නිසා මම මේ වාදිනේට කම්පා වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ කාරණය සඳහන් කළේ අපි හරියට ප්‍රඥාවෙන් ඉන්නවා නම් ඒ ප්‍රඥාව තුළ අපේ හිත පිහිටවා ගන්න පුළුවන් නම් අපිට මේ සියලුම දුක් වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. අනේ ප්‍රඥාවට ආසන්නතම හේතු විදිහට දක්වන්නේ එක කාරණයක් ධර්ම ශ්‍රවණය නැත්නම් අරතව ගෝසය අනිත් කාරණය තමයි යෝනිසෝ මනසිකාරය. ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය කියන මෙන්න මේ කාරණා දෙක තමයි ප්‍රඥාවට නැත්නම් සම්මාදිටියට ආසන්නතම කාරණා වෙන්නේ. බුදුදහම තුළ මේ ප්‍රඥා කියන කාරණය විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. බහදතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න ආරම්භ කරපු මොහොතෙහි එදා පස්වක මහණුන්ට ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ මුලින්ම මේ සමාන වචන, පරයය වචන, සිනොනිම්ස් ටික සඳහන් කළා. ඒ දේශනා කරන චක්කු මුදපාදි, ඥාන මුදපාදි, ප්‍රඥා මුදපාදි, ආලෝක මුදපාදි, විද්‍යා මුදපාදි ආදී වශයෙන් නම් වලින් සඳහන් කළා. එතෙදි චක්කු කියලා කියනවා, ඥාන කියලා කියනවා, ප්‍රඥා කියලා කියනවා, ආලෝක කියලා කියනවා. මේ අතින් නොයෙක් වචන මේ ප්‍රඥාවට සමාන වචන විදිහට දේශනා කළා තියෙනවා. ත්‍රිපිටකයේ පුරාම විසිරලා තියෙන කාරණා දිහා බලන විට පේන දෙයක් තමයි තවත් වචන බොහොමයක් මේ සඳහා භාවිත කළා තියෙනවා. විශේෂයෙන්ම ධම්මවිචය කියලා සඳහන් කළා තියෙනවා. දිට්ඨි සම්පන්න කියලා සඳහන් කරනවා. දිට්ඨි සම්පදා කියලා සඳහන් කරනවා. ඒ වගේම ඛජානන, විචයෝ, පවිත්‍යෝ, සල්ලක්ඛන, බෝරි, මේධාවි මේ වගේ බොහෝ වචන ධර්මයේ තුල ප්‍රඥාව සඳහා භාවිත කළා තියෙනවා. ඉතින් අන්නේ ප්‍රඥාව එකතකින් උපතෙන් ගේන ප්‍රඥාවක් තියෙනවා. හැම කෙනෙකුටම උපතින් හිමිවන බුද්ධියක් තියෙනවා. අන්නේ එක සසරින් තමයි ලැබෙන බුද්ධිය. අන්නේ බුද්ධිය ලැබෙනකොට ධර්ම ශ්‍රවණිය තුලින් අපි තවත් බුද්ධියක් සුතමේ ප්‍රඥා විදිහට ලබා ගන්නවා. අන්නේ සුතමේ ඥානෙ ලබා ගන්න ප්‍රඥාව අපි චින්තාමේ ප්‍රඥා විදිහට තවදුරටත් ඒ ධර්ම කරුණ මෙනෙහි කරමින් දියුණු කර ගන්නවා. ඊළඟට භාවනාමේ ප්‍රඥා කියලා කාරණයක් තියෙනවා. අර අසා දැනගත්තෝ නිතර සිහි කරපු ඒ ඥානය සමත වශයෙන් විපස්සනා වශයෙන් දියුණු කර ප්‍රඥාවක් තියෙනවා. අනේ ප්‍රඥාව දියුණු කර ගැනීමේදී ධර්මයේ පැහැදිලිව සඳහන් කරනවා කොහොමද මේ ප්‍රඥාව දියුණු කරන්නේ කියලා. අංගුත්තර නිකාය 4 වෙනි නිපාතයේ අවිඤ්ඤා කියලා සූත්‍රයක් තියෙනවා. මේ අවිඤ්ඤා සූත්‍රයේ දැක්වෙනවා අත්‍යබික්ඛවේ අවිඤ්ඤා පරිඤ්ඤය කියලා. නුවණින් පිරිසිඳ දැනගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධා කියන. අපේ ජීවිතේ හැම මොහොතකම ක්‍රියාත්මක වන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකේ තමයි අපේ නුවණින් අපි පිරිසිඳ දැනගන්නට ඕන. ඒ වගේම අත්‍යබික්ඛවේ ධර්මා අවිඤ්ඤා පහතබ්බා කියලා සඳහන් කරනවා. මේ නුවණින් ප්‍රහිණගත යුතු ධර්මතා තියෙනවා. ඒ මොනවද? අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණා දෙක. ඒ වගේම අත්‍යබික්ඛවේ ධම්මා අවිඤ්ඤා භාවේ ධම්මා නුවණින් වඩන්නට ඕන කාරණා තියෙනවා. ප්‍රඥාවෙන් තවදුරටත් දියුණු කරගත යුතු කාරණා තියෙනවා. ඒ තමයි සමතෝජ විපස්සනාජ සමත විපස්සනා කියන කාරණා දෙක. ඊළඟ සඳහන් කරනවා අත්‍යබික්ඛවේ අවිඤ්ඤා සච්චිකා ධම්මා. ඒ නුවණින් සාක්ෂාත් කළ යුතු ධමයක් තියෙනවා. ඒ තමයි විඥාහි විමුක්තිය. විද්‍යාවත් විමුක්තිය සාක්ෂාත් කරගන්නට ඕන. මෙන්න මේ ඥානයන් අතුරින් ඒ ඥානයන් 73ක් විදියට දක්වනවා ත්‍රිපිටකය තුළ. විශේෂයෙන් පටිසම්භිදා මාර්ගයේ තෙසත් ඥාන කියලා 73ක් දක්වනවා. මෙන්න මේ ඥාන එක එක මට්ටම් වලින් සඳහන් කරලා තියෙනවා. සමහර ඥාන බුදුරජාණන් වහන්සේට විතරක් සීමිත වෙච්ච ඥානයන් තියෙනවා. සමහර ඥානයන් බුදුහාඳුරන්ට රහතන් වහන්සේලාට පොදු ඥානයන් තියෙනවා. ඒ අතර ඉහළම ඥානයසේ සඳහන් කරන්නේ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කිරීමේදී ආසන්නතම හේතු වන ප්‍රධානතම ඥානය වශයෙන් සඳහන් කරන්නේ ආසවක්ඛේ ඥානය. රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මොහක්ඛයෝ කියන විදිහට රාග, ద్వේෂ, මොහ සම්පූර්ණ නිදහස් කිරීම සඳහා තියෙන ඥානය අන්නේ ඥානය තමයි ආසවක්ඛේ ඥානය සාක්ෂාත් කරගන්නේ. ඉතින් මේ ධර්ම ඥානය තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එනිසා මේ පිනතුරුඟ වාසනාවන්තයි ඔබට මේ සද්ධර්ම ලැබෙන්නේ ඔබේ ළඟ තියෙන ශ්‍රද්ධාව නිසා, ඔබේ ළඟ තියෙන පරිත්‍යාගශීලීත්වය නිසා. එනිසා පරිත්‍යාගශීලීත්වයක් ශ්‍රද්ධාවක් තියෙනවා නම් අපට කල්යාණ මිත්‍රයන් ඉතින් ඉහළම ප්‍රතිලාභය වන සද්ධාම වරප්‍රසාදය ලබාගෙන මේ දහම ඉදිරියට යන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක ගැන හුඟක් සතුටට පත් ගන්න මේ සිද්ධ කරගත් උතුම් පින්කමේ බලයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන දෙයිහි නෝන ප්‍රධාන යම්තාඥාති වෙත්නම් ඒ සියලු ඥාතියෝ මේ වෙන දැක සෝහත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ පැන් වඩමින් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ යතා වාරිවා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ නින්නම් තේතානං උපකක්වති ඔන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව හිතෝ නින්නම් තේතානං උපකක්වති රැස්කරගත් යෞතුම් කුසල දහම් වල බලයෙන් ආනන්ද මහත්මයාට පවුලේ හැම දෙනාටම ඒ වගේම මේ පින්කමට සහභාගී වෙන ලෑන් මේ විතරන නොනා මහත්මිය ඇතුළු ඔබ හැම දෙනාම මෙලොව සිතින් සිටතරන් සියලු දෙහිම කටයුතු දිනෙන් සඵල කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සබ්බේතියෝ විවඤ්ඤන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ වාත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තෝ සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං බන්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතෝ